හෙට වෙල්දිනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුණා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මද හාස නගා ඈ හොරෙහින් වගේ බැලුවා හිත නාඹර තාලෙට වෙල්දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුණා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මද හාස නගා ඈ හොරෙහින් වගේ බැලුවා ඇහොරහින් වගේ බැලුවා